මේ රජයේ වලේ පත්තරම් පසන්න තියෙන පාස්පෝර්ට් එකේ වෙනසක් ඇති කරලා මේ පාස්පෝර්ට් එක ජාත්‍යන්තර ගැලපෙන්න ඕන රටකට ගැලපෙන්න විශේෂයෙන්ම අපි දැන් එංගලන්තේ වගේ රටකට යනකොට අපි වෙනම ෆින්ගර් ප්‍රින්ට් එක වෙනම ගන්නවා. දැන් මේ ඔක්කොම මේක රැස්වලා කියලා තමයි මේ පාස්පෝර්ට් එක හදලා තියෙන්නේ. ඒකත් අපි තව මාස දෙකකින් මේ පාස්පෝර්ට් එක ලංකාවේ සියලුම අයට ගන්න හැකියාවක් ඇති විදිහට කටයුතු කරලා තියෙනවා.